ප්‍රාදේශීය ලේකම් කොටස් තුනක් තියෙනවා. ඕනෑම ප්‍රාදේශීය ලේකම්වරයෙකුට කතා කරලා ලේකම් තුමියකට හරි ඉතල දෙන්නේ කියලා ලේකම් තුමියට කතා කරලා අහන්න පුළුවන්. ඔය මහ පට්ටපල් බොරු චෝදනාවක් නේ. කොහේ අපි ඕන වෙලාවක මං ඊ අභියෝගය බාර අරන් තියෙනවා. බාර ගන්නවා සජිත් ප්‍රේමදාස එමතුමා වෙනුවෙන්. නිවිතිකල ආසනේ එකක් හරි එහෙම මගේ කීමට හරි අසාධාරණ විදියට හරි දීලා සජිත් ප්‍රේමදාස මහත්තයාගේ ලක්ෂ්‍ය හරි එහෙම දීලා තියෙනවනේ. මං හෙට මේ එමතිකම වෙනුවෙන් ආණ්ඩුවේ දෙකෙන් මාස් වෙනවා.